අත්ත දීපාභික්ඛවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණා ධම්ම දීපාභික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා ගෞරවනීය මහා සංඝ රත්නය අවසරයි ආචාර්ය ආනන්ද සිනේරත් මහත්මයා මාත්‍රික විමහත් ශ්‍රද්ධාවෙන් සිදු කරන දානමය පින්කමයි අදත් මේ සිදු කරන්න බලාපොරොත්තු වන්නේ මීට මාස 9කට කලින් මිය ගිය ආදරණීය ස්වාමි දියණිය ආචාර්ය දේහිනි සෙනවරත්න නෝනා මහත්මිය වෙනුවෙනුයි මේ පින්කම ඔබ සිදු කරන්නේ. ඉතින් පසුගිය මාස 9 තිස්සේම ආනන්ද මහත්මයා ඒ තමගේ ආදරණීය ස්වාමි දියණිය කෙරෙහි ඉතාම මෛත්‍රියෙන් ඒ වගේම කරුණාවෙන් කෘතවේදීත්වයෙන් ඉතාම අවංකව සත්භාවයෙන් සිය දැහැතින් මහත් වූ කැපවීමෙන් අප්‍රමාණ පින්කම් සිදු කළා. ඉතින් මේ හැම පින්කමකින්ම පේන්නේ ඔබතුමා තුල තිමිච්ච කෘතවේදීත්වය. ඒ වගේම කරුණාව, මෛත්‍රිය, කැපවීම, අවංක භාවය මේ ගුණාංග තමයි ඉතාම මැනවින් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ සියලුම දේවල් වලින් බලාපොරොත්තු වන්නේ ඒ තමන්ගේ ස්වාමි දිනේට පුණ්‍යානුමෝදනා කරන්නට. ඉතින් මම හිතන්නේ ආනන්ද මහත්මයා නිතර සිහිපත් කරන පාලි පාඨයක් තමයි මා මුලින් සඳහන් කළේ. අත්ත දීපාභික්ඛවේ විහෙරත අත්ත සරණාන අඤ්ඤ සරණා ධම්ම දීපාභික්ඛවේ විහෙරත ධම්ම සරණාන අඤ්ඤ සරණා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අපි බාහිර කොයිතරම් දේවල් මත විශ්වාසය තියාගෙන හිටියත් අපට හැම දෙයකින්ම වෙන් වෙනට සිද වෙනවා. අන්න ඒ නිසා අපටම කියලා අපි පිළිසරණක් සකසා ගන්නට ඕන. ඒක සිද කරන්න පුළුවන්කම තියෙන්නේ අපේ හිත දියුණු කිරීමෙන්, ධර්මය ප්‍රගුණ කිරීමෙන්. බුදුහාමුදුරුවෝ සඳහන් කරනවා ඇයි අපට දුකක් ඇති වෙනව නම් ඇති වෙන හේතුව. දුකක් ඇති වෙන්නේ නොදැනීම නිසා, අවිද්‍යාව නිසා. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අපට යමක් මතක් වෙනකොට, නැත්නම් යමක් පේනකොට, ඇසෙනකොට අපට ඒත් එකම රූපයක් මතක් වෙනවා. දැන් දෙහිණි නෝන ගැන මතක් කරනකොටම රූපය මතක් වෙනවනේ. ඒ රූපයත් එක්ක මෙතුමේ ජීවත් වෙන කාලේ කරපු කියපු දේවල් සම්බන්ධව තවත් රූප නිර්මාණය වෙනවා. එතකොට ඒ රූපේ නිර්මාණය වෙන අවස්ථාවේදී අපේ හිතේ ස්වභාවය මොකද්ද? අපට හිතෙන්නේ මේ මොහොතේ තියෙන රූපයක් වගේ තමයි ඒක අපට පේන්නේ. ඇත්තට මේ වෙලාවේ වෙන්නේ මොකද්ද? අපේ සිතමයි අපි මෙනෙහි කරන්නේ. ඒ රූප කිසිවක් මේ වෙලාවේ ලෝකේ නැහැ. ඒ ඔක්කොම නිරුද්ධ වෙච්ච රූප. ඒ වෙලාවේ අපි දැකපු රූපයක් තියෙනවා නම් ඒ රූපයක් නිරුද්ධ වෙලා, ඒ දැකපු ඇසක් නිරුද්ධ වෙලා, ඒ මොහොතේ අහපු සද්දයක් තිබුණා නම් ඒ සද්දයක් නිරුද්ධ වෙලා, ඒ වෙලාවේ අහපු කනත් නිරුද්ධ වෙලා. එතකොට මේ නිරුද්ධ වෙච්ච ලෝකයේ තුල දැන් අපි සිහිපත් කරන මොකද්ද? අපේම මනසමයි. ඒ සිහිකරන මනසත් එක දිගටම යන දෙයක් නෙවෙයි. මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙන මනසක්, ධර්මාලම්බනයක්, මනෝවිඥානයක් අපිට මේ තියෙන්නේ. මෙන්න මේක සිහිකරන මොහොත තමයි අපි තමන්ටම තමන් පිළිසරණ කරගෙන ඉන්න අවස්ථාව. මෙන්න මේක තමයි ධර්මයේ පිළිසරණ කරගෙන ඉන්න අවස්ථාව. මේ අවබෝධය ඉන්නවා නම් අපේ හිත ඕනම මොහොතක අපට දුකෙන් නිදහස් කරගන්න පුළුවන්. මේකට කියන්නේ විමුක්තිය කියලා, සම්මා විමුක්තිය කියලා. මේ සම්මා විමුක්තියට පත් වෙන නම් සම්මා ඥානයක් තියෙනට ඕන. මේට අදාළ ඥානය තියෙනට ඕන. මේකයි මේක හැදෙන ක්‍රමය කියලා. ඒකට හිත දිනු කරගන්න නම් හොඳ සම්මා සමාධියක් තියෙනට ඕන. හිත සමාධිමත් කරගන්නට ඕන. සම්මා සමාධිය දිනුවන්නේ සම්මා සතිය තිබුණොතින්. සිහිය, මයින්ඩ්ෆුල්නස් එක දිනු කරොතින්. සම්මා සතිය දිනු කරන්න නම් සම්මා වායාමයේ තියෙනට ඕන. නිතරම උත්සාහයෙන් වැඩ කරන්නට ඕන. සම්මා වායාමයේ සඳහා සම්මා ආජීවය, දැහැමි දිවිපැවැත්ම, රයිට් ලැවුලිහුඩ් කියන එක වැදගත් වෙනවා. සම්මා ආජීවයත් එක්කම සම්මා කම්මන්ත, යහපත් දිවිපැවැත්මක් තියෙනවා. ඒ වගේම සම්මා වාචා, අපේ වචනය සංවර වෙනවා. මේ සඳහා හේතු වන සම්මා සංකල්පයක් තියෙනවා, යහපත් කල්පනාවක් තියෙනවා. ඒ සම්මා සංකල්පයට පදන් වන්නේ සම්මා දිට්ඨිය. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. දුක කියන්නේ මොකද්ද? අර මුලින්ම හටගත් ස්කන්ධ පංචකය. ඒක පිළිබඳව නොදැනගත්තොත් දුක්ඛ සමුදයට යනවා. ඒ පිළිබඳ අවබෝධයෙන් හිටියොත් දුක නිරෝධයට යනවා. දුක නිරෝධයට යන නම් මාර්ගය තමයි ආරියසංගේ මාර්ගයේ මාර්ග සත්‍යය. ඉතින් මෙන්න මේ සම්මා දිට්ඨිය ලැබුවට පස්සේ ධර්මයේ සඳහන් වෙනවා හරියට මේක අර යම්කිසි තැනක රෝපණය කරපු හොඳ මිහිරි බීජයක් වගේ. මිදි අටයක් හිටෙවොතින්, මී අඹ ගහක් ඇටයක් හිටෙවොතින් අන්න ඒකේ ඵලය අර බිම කොච්චර නිසරු වුණත් විම කොයි තරම් අපිරිසුදුනත් අර බීජය රසවත් නිසා ඒකේ ඵලය රසවත් වෙනවා. මෙන්න මේ සම්මා දිට්ඨිය ලබා ගත්තොත් අපේ මේ සම්මා දිට්ඨිය ඉඳන් සම්මා ඥාන සම්මා විමුක්ති දක්වා සියලු මඟ සම්පූර්ණ වෙනවා. එතකොට ඔබ මේ දන් දෙන්නේ ඇයි? මේ දන් දීලා ධර්ම ශ්‍රවණය කළා කල්යාණ මිත්‍රාශ්‍රයෙන් මේ දහම් පරිවිඩය ලබා ගන්න. දාන දෙන එක අතකින් මියගේ ඥාතින පින් අනුමෝදන් කරන්න. අනිත් අතින් අපේට ජීවිතයට අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න. යුටිලිටිස් ටික ලබා ගන්න. යටිතල පහසුකම් ටික ලබා ගන්න. මොනවද යටිතල පහසුකම් ටික කියලා කියන්නේ? නිරෝගී භාවය, දිගාසිර සම්පත්තිය, මේ ධර්මයේ ප්‍රගුණ කරන පරිසරය, රැකිරක්ෂා කිරීම පහසු කරගන්න. ඒ වගේම කල්යාණ මිත්‍රාශ්‍රය. මෙන්න මේව තමයි ආධ්‍යාත්මික ජීවිතයේහි ස්පිරිචුවල් ලයිෆ් එකේ යුටිලිටිස් ටික කියන්නේ මේකට. යටිතල පහසුකම් ටික කියන්නේ මේක. ඉතින් ඔබතුමා දෙන හැම දන්හන්දක් පාසාම මේ ශාසනයට කරන හැම අනුග්‍රහයක් පාසාම ඔබ මේ සිද කරන්නේ ඔබේ ජීවිතය ආධ්‍යාත්මික ජීවිතයේ වටහා පිටාව සකස් කරගන්නට. ඊට අවශ්‍ය කරන ඉතාම වටිනාම දේවන කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් ධර්ම ශ්‍රවණය කිරීමත් සඳහායි මේ සියලුම දේවල් ලබා ගන්නේ. ඒ අවසාන ප්‍රතිඵලය අපි කිසිඳු බාහිර දෙයක ඩිපෙන්ඩ් නොවි යැපෙන්නේ නැතුව වැඩ දෙයක් තියා අපේ ශරීරය මතවත් නොයෙති අපි ලබන ආධ්‍යාත්මික දියුණුව මත ධර්මයේ මතම යැපෙන්නටයි මේ සියලුම පින්කම් සිදු කරන්නේ. ඉතින් අද තුඟා සතුටට පත්වන්න ඊමා ශ්‍රද්ධාවෙන් මේ සෝදානම් කරපු දාණය සරියුත් මොගලන් ආදී ඒ නික්ලේශී මහරහතන් වහන්සේලා තුල පැවති සුවටි පන්නත ආදී උතුම් ගුණයට උපහාරයක් වෙනස වේවා. ලෝකයාගේ අනුත්තර පුණ්‍යශේස්ත්‍රය වූ ඒ උතුම් මහා සංඝරත්නය ගෞතම සම්බුදු සාසනය සෝභමාන කළ අතීතයේ පටන් වර්තමානයේ දක්වා වැඩ සිටි අනාගතයේ පහළ වෙන කියන ලෝක පුරා වැඩ සිටින සියලුම මහා සංඝරත්නය වෙනුවෙන් ඔබතුමාගේ දෑතින් සෝදානම් කරපු ශ්‍රද්ධාවෙන් ධාර්මික උපයාගත්තු මේ දාණය මහා සංඝරත්නය වෙනුවෙන් පූජා කරමු, පූජා වේවා. එසේ පූජා කිරීමෙන් ජනිත වන්නා වූ මේ උත්තම පුණ්‍ය ඵලය මේත මාස 9කට කලින් මිය ගිය දේහිනී සෙනවිරත්න මහත්මිය අනුමෝදන් වේවා. ඒ වගේම ඔබතුමා නමින් මිය ගිය ආදරණීය දෙමව්පියන් සහෝදරයන් ඇතුළු යම් තාක් ඥාතීන් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු ඥාති හොඳ මේ පින් සුවපත් වෙත්වා. මේ පින් දැක පින් අනුමෝදන්ව සුවපත් විය හැකි, සුගතිගාමි විය හැකි යම් තාක් සත්වයන් මේ විශ්වයේ කොතනක හෝ වෙත්නම් ඒ සියලුම දෙනාද මේ පින දැක සතුටුව සුවපත්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව මේ හැටියට වාක්‍ය කියන අපේ දානීය සංඝ සතු කොට පූජා කරමු. ඉමං දික්ඛං සපරික්ඛාරං භික්ඛෝ සංඝස්ස දේම ඉමං දික්ඛං සපරික්ඛාරං භික්ඛෝ සංඝස්ස දේම ඉමං දික්ඛං සපරික්ඛාරං භික්ඛෝ සංඝස්ස දේම. හොඳයි, ආනන්ද මහත්මයා අපේ පින් අනුමෝදන් කිරීමත් න්‍යාස්ථාදීම කරමු. හොඳයි, අද මේ සිදු කළා වූ උතුම් පින්කම ආනිසංසෙන් දෙහිණි නොන ඇතුළු යම් තාක් ඥාතීන් පින් බලාපොරොත්තු වෙමින් සිටින්නම් ඒ හැම දෙනාම මේ පිණින් සුවපත් වෙත්වා කියන පැතුමෙන් අපි මේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් දෙවියන්ටත් අනුමෝදන් වේවා කියන පැතුමෙන් අපි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. සාදු සාදු සාදු. ආනන්ද මහත්මයා උගස් සතුටට පත් ගන්න. ඉතින් ගතුණු මාස 9 පුරාම ඔබතුමාගේ දෑතින් අප්‍රමාණ පින්කම් සිදු කළා. විශාල ධනයක් පිය පැහැදන් කරලා මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා බොහෝ දිනාට කුසල් සිත් පහළ කරගන්නටත් විශේෂයෙන්ම මේ ස්වාමින් වහන්සේලාගේ පහසුව සඳහාත් ඔබතුමා විශේෂ පරිත්‍යාගයන් සිදු කළා. ඉතින් මේ ස්වාමින් වහන්සේලා නිතරම ඔබතුමාට හදවතින්ම ආශිර්වාද කරනවා, පින් දෙනවා, කෘතඥතාවය පළ කරනවා. ඒ ඔබතුමා කළ ආ වූ සියලුම උපකාර සිහිපත් කරමින්. ඉතින් මේ සියලු පින්කමලානිසංසයෙන් ඔබතුමාටත් ඒ ආදරණීය සහෝදරයන් ඇතුළු ඥාතීන් හැම දෙනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පන්නිය කිරජීවනයේ සැලසේවා. ජීවත් වෙන කාලයේ වඩ වඩාත්ම සතුටෙන් සැනසීමෙන් ජීවත් වන්නට මේ පින්කමන්ත ආශිර්වාදයක් වේවා. සසර ජීවිත සුවපත්ව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඉච්ඡිතම් පස්සිතං තොයිහං කිප්පමේව සමිජ්ජතෝ සම්දේ පෝරෙන්තු චිත්ත සංකප්පා චන්දෝ පන්න රසී යතා ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පන්ති ඉමිනාතේ සමිජ්ජතෝ.